ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අද දිනත් චමෝද් මහත්මයා සංඝනී නොවනත් මාසිකව 18 වෙනිදා සිදු කරන දානමය පින්කමයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ඉමා ශ්‍රද්ධාවෙන් දානීය සූදානම් කරගෙන ඇවිදින්නා ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වෙලා දානීය මුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු අවස්ථාව මේ දානීය මහා සංඝරත්නයට පූජා කරන්න දැන් බලාපොරොත්තු වෙමින් සිටින්නේ අප ස්වාමීන් වහන්සේල වෙනුවෙන් යමක් පූජා කරනකොට සුළු දෙයක් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් පූජා කළත් අප කල්පනා කරන්නට ඕන මේ දානීය මා පූජා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය එනික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ උතුම් මහා සංඝ පරපුර වෙනුවෙන් ය අපේ මේ දානීය පූජා කරන්නේ කියන සිතිවිල්ල ඇති කර ගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබ සිත කරන මේ පින්කම මහත්ඵල මානසංසදාය පින්කමක් වන්නේ. ඉතින් ඒ සිතිවිල්ල ඇති කරගෙන දැන් පින්නතුන් මේ දානීය සංඝසතු කොට පූජා කරමු. මේ සියලු දාන වස්තුව අස්ථාරි පුද්ගල මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ වූ ඒ සියලු ස්වාමීන් වහන්සේල වෙනුවෙන් මේ දානේ පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මෙත සති කිහිප කලෙන් මිය ගිය භද්‍රාවතී සේනාධීර ඒ ආච්චි අම්මාටත් ඒ වගේම මෙත කලින් මිය ගිය සුනිල් සමරසිංහ පියතුමාටත් මිය ගිය වර්ග පරම්පරා ඥාත සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සියලු සත්‍යයන්ටද මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. ඔබ හැම දෙනාගේම සසර ජීවිතයේ සුවපත් භාවයත් ධර්මාභෝධය සඳහා මේ උතුම් පින්කමත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් මේ හැටියට වාක්‍යය කියලා දානෙ සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම හොඳයි පින්නතුන් කල්පනා කරන්න ඔබ දෑතින් සෝදානම් කරපු ධර්මික උපයාගත්තු මේ වස්තුවේ දාන වස්තුව මහා සංඝරත්නය උදෙසා පූජා වුණා කියන ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගන්න පින්නතුනි මෙවැනි පින්කම් සිදු කිරීමෙන් අපි එකතකින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන වගේම අපේ ජීවිතයට අපි ආලෝකයක් සලසා ගැනීමයි සිදු කරන්නේ මියගිය ඥාතීන් පින් අනුමෝදන් වුණත් නොවුණත් පින්කමක් කරනකොට පින්කමේ මුල් මානිස්සංශය ලැබෙන්නේ පින්කම කරන අයට. ඔබ දන්නවා කිසියම් ස්ථානයක් අන්ධකාරයේ තියෙනකොට ඒ අන්ධකාරය නැති කරන්න කියලා අපි පහනක් දැල්වනවා නම් ඒ පහන දැල්වනකොට මුලින්ම පහනේ ආලෝකය ලැබෙන්නේ ඒ පහන දැල්වන කෙනාට. ඊට පස්සේ තමයි ඈතට ආලෝකය විහිදෙන්නේ. අන්නේ වගේම තමයි ඔබත් මේ දැල්වපු පින් නැමැති කුසල නැමැති පහන දැල්වනකොට එහි ආනිසංස මුලින්ම ලැබෙන්නේ පින්කම සිදු කරන ඔබටයි. අන්නේ ඇති කරගන්නා වූ පින් සිටවිලි තමයි අපි මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවන්නේ. පින් අනුමෝදන් කරනකොට ලක්ෂණය තමයි ඒ පින තවත් වැඩි වෙනවා. අපේ භෞතිකව යම් කිසි දෙයක් කෙනෙකුට දෙනකොට අපේ ළඟ භෞතික වශයෙන් දෙයක් අඩු වෙනවා. නමුත් පුණ්‍යමය වශයෙන් යමක් අනුමෝදන් කරනකොට ලක්ෂණය තමයි ඒ තමන් ලබාගත්තු පින් අනුමෝදන් කරනකොට පින් අඩු වෙන්නේ නැහැ. පින් අනුමෝදන් කිරීමත් පින්කමක් බවට පත් වෙලා ඒකේ තමන්ගේ පින තව දුරටත් වැඩි දියුණු වෙනවා. ඒක තමයි පිනක තියෙන විශේෂත්වය. ඉතින් ඔබ මෙවැනි වාසනාවන්ත ජීවිත ලබාගෙන මේ සම්බුද්ධ ශාසනයක් උරුම කරගත්තේ අතීතයේ කළා වූ මහත් වූ පින කානිසංශයක් විදියට. අන්නේ බව නෝනින් අවබෝධ කරගත් සදහවන්ත අය මේ ජීවිතය සඵල කරගන්නට කටයුතු කරන වගේම සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව නැසුරු කරමින් දාන ආදී පින් දහම් සිදු කරනවා, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට කියලා. විද්‍යා කියලා කියන්නේ ඥානය, දැනුම, ප්‍රඥාව. විමුක්තිය කියන්නේ දුකෙන් නිදහස් වීම. විද්‍යාව කියලා කියන්නේ සම්මා දිට්ඨිය, නිවැරදි දැක්මක් ඇති කර ගැනීම. විමුක්තිය කියන්නේ එක පැත්තකින් අපා දුකෙන් නිදහස් වීම, අනිත් පැත්තෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වීම, සසර දුකෙන් නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කළ සියලු ධර්ම දේශනා මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගැනීම උදෙසායි උන්වහන්සේ දේශනා කළේ. ඒකාටකින් චතුරාර්ය සත්‍ය පිළිබඳව නැත්නම් පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධයක් නුවණක් ලබා ගන්නටත් අන්නේ නුවණේ පිහිටලා සංසාර දුකෙන් සපුරා නිදහස් වන්නටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් නිකම් පුළුවන් කමක් නැහැ. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් සත්බොජ්ජංග වඩන්න ඕන කියලා. සති සම්බොජ්ජංග, ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්බොජ්ජංග සම්පූර්ණ කරගත්තොත් තමයි විද්‍යා විමුක්තිය ලැබෙන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා සත්බොජ්ජංගත් නිකම් වැඩෙන්නේ නැහැ. සත්බොජ්ජංග වැඩෙන නම් සතික සතිපට්ඨානය තුළ වාසය කරන්න ඕන කියලා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතරේ සිහිය නුවණ දිනු කරගත්තොත් තමයි සත්බොජ්ජංග වැඩිලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයත් නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරන්න ඕන කියලා. කය, වචනය, සිත කියන කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය කියන මේ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරගත්තොත් තමයි සතිපට්ඨානය වැඩෙන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා ත්‍රිවිධ සුචරිතයත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන කියලා. අපේ ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය පිළිබඳව සංවරයක් ඇති කරගන්න ඕනට කියලා. ඊළඟට සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරයත් නිකන් ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වන්නේ සති සම්පජඤ්ඤය තියෙන කෙනාට කියලා. සිහිය සහ නුවණ තියෙන කෙනාට තමයි ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන නම් යෝනිසෝ මනසකාරය තියෙන්න ඕන කියලා. නිතර නුවණින් මෙනෙහි කිරීමක් තියෙන්න ඕන කියලා. ඊළඟට සඳහන් කරනවා යෝනිසෝ මනසකාරයත් නිකන් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසකාරය වැඩෙන නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාවත් නිකන් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙන නම් ධර්ම ශ්‍රවණිය තියෙන්න ඕන කියලා. ඊළඟට සඳහන් කරනවා ධර්ම ශ්‍රවණියත් නිකන් ලැබෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණිය ලැබෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන කියලා. එතකොට අපි මේ ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. අපට ධර්මයේ පැහැදිලි කළ දෙන සත්පුරුෂයගේ ඇසුර තමයි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකය වෙන්නේ. යම් කිසි කෙනෙක් පිළිබඳව නුවණැති කෙනෙක් ඇසුරු කරනකොට එයා අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ළඟින් ඇසුරු කරන්නේ කවුද කියලා. නැත්නම් ඔබ වැඩිපුරම දේශන අහන්නේ කාගේ දේශනද කියලා අහනවා. මෙන්න මේකෙන් තමයි කෙනෙක් ඉන්න ස්ථානය බලාගන්න තියෙන ප්‍රධානතම නිර්ණායකයක් වෙන්නේ. එතකොට අපේ ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපි අහන්නේ මොකද්ද කියන එක. සාමාන්‍ය කෙනෙක් නම් අහන්නේ ඔබ මොනවද ඉගෙන ගන්න කියලා. ඔබේ මේජර් සබ්ජෙක්ට් එක තමයි අහන්නේ. ඔබ කලේ සයන්ස්ද කලේ, සයන්ස් වල නම් ෆිසික්ස්ද, කෙමිස්ට්‍රිද, නැත්නම් මෙඩිසින්ද, නැත්නම් ඔබ ඉංජිනේර කෙනෙක්ද, නැත්නම් ඔබ ලැන්ග්වේජ් එකක් කරපු කෙනෙක්ද, IT කරපු කෙනෙක්ද, ඔහොම තමයි සාමාන්‍ය කෙනෙක් නම් අහන්නේ. එතකොට ඔබ කරපු සබ්ජෙක්ට් එක අනුව තීරණය කරන ඔබ කොයි වගේ ආකල්ප තියෙන, කොයි වගේ දැනුමක් තියෙන, කොයි වගේ වෘත්තියක යෙදෙන කෙනෙක්ද කියලා බලාගන්න ඔබේ මේජර් සබ්ජෙක්ට් එක අනුව. නමුත් ආධ්‍යාත්මික ගමන් මඟ ඉන්න කෙනෙක් ඒක නෙවෙයි අහන්නේ. ආධ්‍යාත්මික ගමන් මඟ ඉන්න කෙනෙක් ඔබේ නුවණ පරීක්ෂා කරන්නේ විවිධ විදිහේ ප්‍රශ්න අහනවා. ඔබ ලෝකය දකින්නේ කොහොමද? ඔබ ජීවිතයේ වැඩිපුරම ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද? ඒ වගේම ඔබ වැඩිපුරම දේශන අහන්නේ කාගෙද කියලා අහනවා. අන්න ඒකෙන් තීරණය කරන්න පුළුවන් ඔබේ ප්‍රඥාව කොයිතරම් දුරට වැඩිලා තියෙනවද කියලා. අන්නේ සඳහා ඉහෙළම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා එකාතකින් සසරගත පුණ්‍ය මහිමයක් තියෙනට ඕන. අනිත් අතින් මේ ජීවිතයේත් හොඳ නුවණක් තියෙනට ඕන. සසරගත පුණ්‍යමහිමය සහ මෙලව තියෙන ඉහළම බුද්ධි ඵලය අපි ඒකට කියනවා IQ කියලා. ඉන්ටෙලිජන්ට් කෝෂන්ට් කියලා කියනවා. නැත්නම් අලුත්ම ක්‍රමයට නම් EQ කියලා කියනවා. නැත්නම් EI කියලා කියනවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. මෙන්න මේක උරගා බලන ප්‍රධානතම සාධකය තමයි අපි ඇසුරු කරන කල්යාණ මිත්‍රය. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ලැබෙනවා. ශ්‍රද්ධාව දින වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට සති සම්පජඤ්ඤය දිනු වෙනවා. සති සම්පජඤ්ඤය දිනු වෙනකොට ඉන්ද්‍රිය සංවරය දිනු වෙනවා. ඉන්ද්‍රිය සංවරය දිනු වෙනකොට ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනකොට සතිපට්ඨානය දිනු වෙනවා. සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට සත්බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සත්බොජ්ජංග සම්පූර්ණ වීමේ ප්‍රතිඵල ලෙස විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා කියන මේක තමයි සම්පූර්ණ නිවන් මාර්ගයේ තියෙන ප්‍රධානතම අංග බවට පත් වෙන්නේ. අංගුත්තර නිකායේ දසක නිපාතේන අවිජ්ජා කියන සූත්‍රයෙන් කරුණු 10ක් අනුපිළිවෙලින් සඳහන් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව, යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතිපට්ඨානය, සත්බොජ්ජංග සහ විද්‍යා විමුක්තිය කියන මේ කරුණු 10. ඒතර විද්‍යාව කියලා කියන්නේ දැන් මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන අවබෝධය. මේ මොහොතේ අපේ හිත මේ බාහිර ලෝකයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. මේ ඇහැට පෙනෙන රූප තියෙනවා, කනට ඇහෙන ශබ්ද තියෙනවා, මේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු බාහිර ලෝකේ මේ වෙලාවේ තියෙනවා කියන අපි හිතාගෙන ඉන්නවා. අන්න ඒ පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම බුදුදහමේ මූලික පදනම. මේකට සාමාන්‍ය කෙනෙක් අපි වර්තමාන හිත තියාගෙන ඉන්නවා කියලා. හැබැයි මේ වර්තමාන හිත තියාගත්තත් මේක සම්පූර්ණ සත්‍ය නෙවෙයි, මේක සම්මුති සත්‍ය. ඇහැට රූපයක් වෙන අවස්ථාවේදී රූපයේ දෙස බලාගෙන ඉන්න එක සම්පූර්ණ සත්‍ය නෙවෙයි. හැබැයි ඒක තමයි මුල් පියවර. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. වර්තමානයේ තුල සිත තියා ගැනීමට කියනවා ආයුහුණ ලක්ෂණ කියලා. ඒක හරියට දැ කැත්තකින් ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් ටික අල්ලගත්තා වගේ. වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නම හැබැයි ඒත් අපි භවයේ තුල ඉන්නේ. ඒක සම්මුති සත්‍ය. මේ වර්තමානයේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච මූලික කරුණ ළඟට හිත තියෙනවා. ඒකට කියනවා සම්පජඤ්ඤය කියලා. නැත්නම් විදර්ශනාව කියලා කියනවා. නැත්නම් භාවනාව කියලා කියනවා. නැත්නම් අපි ඒකට විදර්ශනා භාවනා කියලා කියනවා. එතකොට මේ දකින කියන දේවල් වලට හිත තියලා අපි මුල්ල හිත යොදවන්නේ ඒ රූප ශබ්ද ආදිය බලනට හේතු වෙච්ච මුල් අරමුණ ස්කන්ධ පංචකයට හිත තියෙනවා. ඒකේ අනිත්‍යතාවය බලනවා. අපිට මේ වෙලාවේ අපේ මනසට රූපයක් නිර්මාණය වෙනවා. රූපයක් තියෙනවා කියලා පේනවා. හැබැයි ඒ රූපය පේන එක නෙවෙයි යථාර්ථය. ඒ රූපේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් තියෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්නේ ප්‍රඥාවේ ප්‍රතිඵල ලෙසයි විමුක්තියටපත් වෙන්නේ. ඒක නිරුද්ධ වෙච්ච අතීතය. නැත්තම් දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නෝනින් දකිනකොට අපේ ඉදිරියේ තියෙන රූපේ නිදහස් වෙනවා. යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගදති කියන්නේ මේකයි. සතර මහා භූත රූප වලින් හිත නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතුළත තියෙන නාමයන් තේනොත් සිත නිදහස් වෙනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති කියන්නේ මේකයි. නාම රූප දෙකේම නිදහස් වෙන ස්වභාවය මෙන්න මේකටයි විමුක්තිය කියලා කියන්නේ. මේකටයි නිදහස කියලා කියන්නේ. මේකටයි නිවීම කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් මේක liberation කියලා කියනවා, enlightenment කියලා කියනවා, emancipation කියලා කියනවා ආදී වචන වලින් විග්‍රහ කරනවා. ඉතින් මෙන්න මේ විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කරගන්න තමයි අපි මේ සියලු වටා පිටාව පුණ්‍ය කර්ම කුසලයේ සියල්ලක්ම අපි ලබා තියෙන්නේ. ඉතින් ඔබේ දෑතින් ධර්මිකව හරියම්බ කරපු ධනය නිර්ලෝභීව සාසන වෙනුවෙන් පූජා කිරීමෙන් ඔබ ලබන ප්‍රධානතම ප්‍රතිඵලය වන්නේ මේ විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියේ කරා පියවර ගැනීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් යුතුම් පුණ්‍යඵලය ඔබ නමින් මියගිය සුනිල් සමරසිංහ පියතුමා අනුමෝදන් වේවා. ඒ වගේම මේ මීට සති කිහිපයක් කලින් මියගිය භද්‍රාවතී සේනාධිර එයාච්චි අම්මාතුළු යම් තාක් මියගිය ඥාතී හෝ පින් බලාපොරොත්තුෙන් සිටිත්නම් ඒ වගේම මේ උතුම් සම්බුද්ධ පූජාව සංඝ සතු දානමේ පින්කම අනුමෝදන් විය හැකි යම් තාක් සත්‍යං විශ්වේ පතන හෝ වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාගේම ජීවිත සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින දෙවිසුරු වර්ධනය කරගන්නටත් නිවනින් සැනසීමටත් හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, කැමවුත් මහත්මාත් සංකනිනෝනත් බොහොමත්ම සතුටට පත් ගන්න මාසිකව ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන දානමය පින්කම අද දිනත් ඉතාම හොඳින් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් කුසල ධර්මයේ පින හේතුවෙන් ඔබට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බේතයෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං. ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච. අතෝ නිබ්බාන සම්පන්ති යමිනාතේ සමිඤ්ඤතෝ.